2013 වසරේ 7 මාසේ 9 භාවනා වැඩසටහන. ඉමස්මින් සති ඉදං හෝති, ඉමසුප්පාදා ඉදං උපජ්ජති, ඉමස්මින් අසති ඉදං නොහෝති, ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මේ ඇති කල්හි මෙය වේ, මෙහි හට ගැනීමෙන් මෙය හට ගනී, මෙය නැති කල්හි මෙය නොවේ, මෙය නැතිවීමෙන් මෙය නැතිවේ කියන වෙන මේ කරුණු ටික තමයි මේ තියෙන්නේ. අපි ටිකක් තේරුම් ගන්න උත්සාහ කරමු. මේ මොකද්ද මේ ඉමස්මින් සතේ ඉදං හෝති කියලා කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය හේතුඵල විග්‍රහයක් සහිතව හේතුඵල නිරෝධය. හේතුවයි ඵලයයි දෙකම නැහැ. ඒ නිසා කියන හේතුඵල නිරෝධය. හේතුව හා ඵලය පිළිබඳව විග්‍රහ කරන නිසා කියන හේතුඵල දහම. ඉමස්මින් සති ඉදං හෝති. මෙන්න මේ ආකාරයේ සිහියක් පවත්වනකොට මෙන්න මෙහෙම දෙයක් වෙනවා කියලා දේශනා කරනවා. මේ සති කියන්නේ මෙතන ඒ සිහියම තමයි. දැන් තම තමන් මෙතන ඉන්න හැම දෙනාම මේ ලෝකයේ කෙරෙහි දක්වන සිහිය අවධානය එක හා සමාන නැහැ. විවිධයි. ඒ වගේම තමා කෙරෙහි ආකල්පයක් දක්වනවා නම් ඒ තුලත් විවිධත්වයක් තියෙනවා. ඒ වගේම මේ දේශනාව කෙරෙහි දක්වන ආකල්පය තුලත් විවිධත්වයක් තියෙනවා. එතකොට බෞද්ධ ආගමිකයේ දක්වන ආකල්පය සිහිය සතිය නෙමෙයි, බෞද්ධ නොවන අය දක්වන්නේ ලෝකයේ කෙරෙහි. ඒක ආගමෙන් ආගමට, ජාතියෙන් ජාතියට, පුජ්‍යලයාගෙන් පුජ්‍යලයට වෙනස් වෙන සිහියක් තියෙන්නේ. ඒ සිහිය පවත්වන විදියට තමයි එයාට ඒ කරුණ පහළ වෙන්නේ. පැහැදිලිනේ. දැන් මේ ඉඩමේ නොයෙකුත් අයගේ ඉඩකඩම් තියෙනවා. ඔබ ඇවිදගෙන යද්දී, වාහනේ යද්දී ඔබත් ওই ඉඩකඩම් දකිනවා. මොනවා හරි ඔබට ඒ ඉඩකඩම් ගැන හිතෙනවද? අනේ කැලේ වැවිලා නිවාඩු වෙලාවක ඇවිල්ලා මේ කැලේ කපල යන්න ඕන කියලා සිතක් පහළ වෙනවද? එහෙම පහළ වෙන්නේ නැහැ. මේවයි වැටමායින් එහෙ මෙහෙ කවුරු හරි කරලා තියෙනවද දන්නේ කියලා සිත පහළ වෙනවද? නෑ. ඇයි අපි ඒව කරේ සිහියක් පවත්වන්නේ නෑ? සිහියක් පවත්වන්නේ නෑ. නමුත් අපි ඔයින් ඉඩමක් මුදලට වෙන් කරගන්නවා. වෙන් කරගත්තට පස්සේ එදා අපි ඒ සිහිය පවත්වනවා. ඊට පස්සේ අර වෙන විත කලින් අයිතිකාරය සිහිය පවත්වන්නෙත් නෑ, වෙන අය ඒ ඉඩම කෙරෙහි සිහිය පවත්වන්නෙත් නෑ, අපිම පමණයි සිහිය පවත්වන්නේ. එහෙමනම් මොකද්ද මේ තියෙන්නේ? ජීවිතයේ සමස්ත ක්‍රියාදාමයේ තුලම තියෙන්නේ කුමක්ද? සිහිය පැවැත්වීමක් තියෙන්නේ. දැන් උපදිනකොටම මේ මගේ මහත්යයි කියලා කෙනෙක් වෙන් කරගෙන ඉපදුනාද? අන කාලයක් ගියාම විශ්වවිද්‍යාලයේදී හරි මගතොටේදී හරි මගුල් ගෙදරකදී හරි එහෙම නැත්නම් පත්‍රයේ දැන්වීමක් දාලා හරි කෙනෙක් හොයාගන්නවා. හොයාගත්තට පස්සේ මේ මගේ නෝනා, මේ මගේ මහත්තයා කියලා සිහියක් ඇති කරගන්නවා. නේද? එහෙම සිහියක් ඇති කරගන්නවා. ඊට පස්සේ ඉතින් මගේ වෙනවා. මම වෙනවා. ඒ වෙනුවෙන් චලනය වෙනවා, කම්පණය වෙනවා, දුක් වෙනවා, සතුට වෙනවා, ආඩම්බර වෙනවා. මේ ඔක්කොම තියෙනවා. සිහියත් එහෙමයි. අපි නන්නාඳුන පළාතකට හරි ගිහිල්ලා ඉඩමක් අරගෙන ගියන් දොරක් හදාගත්තට පස්සේ මේ මගේ ඉඩමයි, මේ මගේ නිවසයි කියලා සිහියක් හැදෙනවා. ඊළඟට ඒ සිහිය මේ විදිහට පවත්වාගෙන යනවා. ඉතින් මේ විදිහට මේ කරුණු කෙරෙහි, මේ වස්තුන් කෙරෙහි මේ විදිහට සිහියවල් පවත්වාගෙන ඉඳලා මිය ගියපු සංඛ්‍යාව අප්‍රමාණයි. සතෙක් හරි වේවා, එයාට පොඩි උමගක් හරි මේ කූඩුවක් හරි මොනවා හරි හදාගත්තට පස්සේ එන්න දෙනවද එතෙන්ට? වෙන සතෙකුට එන්න දෙන්නේ නැහැ. හොටලෙ ඉලවනවා. ඒකට හේතුව එයා සිහියක් හදා ගන්නවා, මේක මගේ කූඩුව. එහෙනම් මේ ජීවිතේ තියෙන ඕනම කම්පණයකට හේතුව මොකද්ද? සිහිය. දැන් භාෂාවක් කියන්නේත් මොකද්ද? සිහියක්. අපි භාෂාවට එක සිහියකින් ඉන්නෝ. මේ වචන හොඳ වචන කියලා සිහියක් තියෙනවා. ඒකට තමයි සිහිය කියන්නේ. මේ වචන නරක වචන කියලා තියෙනවා. ඒකට තමයි සිහිය කියලා කියන්නේ. එතකොට අපි යමක් මෙසේ වේවා කියලා හිතනවා. ඒක තමයි සිහිය. මෙසේ නොවේවා කියලා හිතනවා. ඒක තමයි සිහිය. මා මෙතන සිට අහවල් තැන දක්වා ධාවනය කළ යුතුයි, යා යුතුයි කියලා ඉන්නවා. ඒක තමයි සිහිය. මම මේ ගෙනාපු සෙරප්පු දෙක නැවත පන්නල තියපු තැනින් දාගෙන යන්න ඕන. ඒක තමයි සිහිය. දැන් සිහියවල් ගොඩක් තියෙනවා. එවැනි සිහියවල් රාශියක් තියෙනකොට ඒ සිහියට අදාළ විදියට මොනවද උපදින්නේ? සංකල්ප, සිතුවිලි, හැඟීම්, නොයෙකුත් දේවල් උපදිනවා. ඒ තමන් දක්වන සිහියට අනුව තමයි උපදින්නේ. ඊළඟට ඉමස්ස උපහාදා ඉදං උපජ්ජති. ඊළඟට තියෙනවනේ චක්‍රයක්, මේකේ එකිනෙකට එකිනෙකට එකිනෙකට බැඳී යන ගොඩාක් තියෙනවා. එක සිහියක් අපි අරගත්තොත් එහෙම එතරින් ඇතිවෙන තවත් වගකීම් සහ කළ යුතු කාර්යයන් ගොඩකට බැඳිනවා. අපි එක තැනකින් අපි කෝච්චියකට නැගගත්තොත් එහෙම අපි හිතමුකෝ නුවර යන කෝච්චිය කියලා. කෝච්චියට නැග ගැනීම වගේ තමයි සිහිය. ඊළඟට නැගගත්තට පස්සේ ඊළඟට එතන ඉඳලා වැඩ ගොඩායි. ඒ කාලය ගෙවා දමන්න ඕන, නගර භූමියක් පහු කරගෙන යන්න ඕන. ඊළඟට ඒකේ තියෙන සද්ද තියෙනවා නම් ඒව උහුල ගන්න ඕන. ඒකේ තියෙන ගඳ සුවඳ උහුල ගන්න ඕන. ඒකේ තියෙන රෑගෝසා උහුල ගන්න ඕන. නොයෙකුත් අනේක විද කාර්යයන් තම රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක සිහියක් මත. එහෙනම් එක කාරණයක් ඉපදුනහම ඒ කාරණෙන් ඒක නතර වෙන්නේ නැහැ. ඒ කාරණෙන් ඊළඟට කාරණා ගොඩාක් Tamanට කරන්න සිද්ධ වෙනවා. දැන් අපි හිතමුකෝ අපි රතයක් මිලදී ගන්නවා කියලා, මේක මගේ රතේ කියලා වෙන් කරගත්ත සිහියක් ඇති කරගත්තට පස්සේ ඊළඟට මොකද වෙන්නේ? එතන ඉඳලා එහාට ඒකේ කාරණා වගකීම් සහ පැවැත්වීම් ගොඩාක් බාර වෙනවා. තෙල් ගන්න ඕන, ටයර් දාන්න ඕන, ලයිසන් ඉන්ෂුරස් කරන්න ඕන, වග කියන්න ඕන, ඔක්කොම ටික තියෙන්නේ එයාගේ අතේ. ඒ වගේ එක සිහියක් කියලා කියන්නේ නිකන් නෙමෙයි. ඒ සිහිය මත එනවා මොනෝද? විශාල වගකීම් සහ තවත් සිහියවල් ගොඩක් එනවා. තවත් වගකීම් කාරණකා ගොඩක් එනවා. ඒ නිසා මෙන්න මේ එකක් ඉපදෙනකොටම ඒ ඉපදෙන කාරණයත් එක්ක තව කොච්චර කාරණා එනවද, පිටුපස්සෙන් එනවද කියන කාරණේ අපි හොඳට මතක තියාගන්න ඕන. ඒ වගේම ඉමස්මින් අසති ඉදං නහෝති. මෙන්න මේ විදිහේ සිහිය ගත්තේ නැති වුණොත් අපි ගත්තේ නැහැ. දැන් අපි හිතමුකෝ දැන් ওই වාහන සේල්ස් තියෙනවා, මේ සරල උදාහරණ ගන්න, මේ හැමෝම දන්න දෙයක්. ඔය පාරේ යනවා. ඉතින් අපි වාහන විවිධ වර්ගයේ වාහන තියෙනවා. නමුත් ඒවා අපි පහු කරගෙන යනවා. අපි ඒවා කිසිවකට සිහියක් අපි පවත්වන්නේ නැති ගියපු නිසාම ඒ හේතුවෙන් හටගන්නා වූ කිසිම සංස්කාරයක් අපේ මනස තුල හටගන්නේ නැහැ. දැන් අපි සල්ලි බඳලා වොත් එහෙම හිතන කැලිපොන්න ගනීද කියලා නේද? ඉතින් ඒ නිසා එහෙම මොකවත් අපේ සිතුවිලි හටගන්නේ නැහැ. ඒ වගේ ඉදං අසති ඉදං නහෝති. අපි යමකට සිහිය ප්‍රවැත්වුවේ නැති වුණොත් මොකද වෙන්නේ? ඒ හරහා එන කිසිම දුක් වේදනාවක්වත් සතුට වේදනාවක්වත් මොකවත් එන්නේ නැහැ. ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති. මෙන්න මේ දේ නිරෝධ වීමෙන් මෙන්න මේ ආකාරයේ නිරෝධයක් ලැබෙනවා. දැන් සිහිය පැවැත්වුවේ නැත්නම් මොහොකටවත් අර වගකීම් ටික නිරෝධ වෙනවා. ඒ වගකීම් ටික නිරෝධ වීම නිසා ඉදන් නිරුජ්ජති, එතනින් නිරෝධයක් හට ගන්නවා. දැන් මේ කියන්නේ ලෞකික ජීවිතයේ සිද්ධාන්තයක් නෙමෙයි. මේ කතා කරන්නේ මානසික ස්වභාවයක් ගැන. දැන් ලෞකික ජීවිතයේ මේක ක්‍රියාත්මක කරන්න බෑනේ. ලෞකික ජීවිතය කියන්නේ සම්මුතියක්. ජීවිතේ ලෞකික ජීවිතේ ඕනනම් මේ තියෙන දේවල් පරිහරණය කරන්න පුළුවන්, තණ්හාවෙන් පරිහරණය කරන්න පුළුවන්, තණ්හාවෙන් තොරව පරිහරණය කරන්නත් පුළුවන් කියන කාරණේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ නිසා අපේ බුද්ධ ශ්‍රාවකයෝ නිගණ්ඨය බවට පත් කළේ නැහැ. දැන් නිගණ්ඨයන්ට භෞතික වාදී ක්‍රමයට නැහැ මොකවත්ම. ඒ වුණාට මනසේ තියෙන්න පුළුවන් අභ්‍යන්තරං ගහනං බාහිරම් පරිපජ්ජසි. දැන් මම වීඩියෝ එකක් පහුගිය දවසේ දැක්කා. ඒ නිගණ්ඨනාත පුත්තු ලොකු කෙනෙක්. එයාට වෙනම සිකියුරිටි එකක් තියෙනවා. බෙන්ස් කාර් එකක් තියෙනවා. ලැප්ටොප් එකක් තියෙනවා. සෙල් ෆෝන් තියෙනවා. මේ ඔක්කොම තියෙනවා. හැබැයි හෙළුවෙන් යන්නේ. ඒක තමයි මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. ඈ දැන් අපිත් හාමුදුරුවෝ ඉන්නෝ. තමන්ට සෙක්‍රටරි කෙනෙක් ඉන්නවා. කාර් එකක් තියෙනවා. සෙල් ෆෝන් එකක් තියෙනවා. අනිත් කම්පියුටර් ඔක්කොමත් භාවිතා කරනවා. සල්ලි අල්ලන්නේ නැහැ. දැන් ලොකු ව්‍යාපාරික මහත්තයෙකුට දවසක් ඕක මම කිව්වාම එතුමා කිව්වා හාමුදුරනේ මමත් එහෙනම් හොඳයි මම සල්ලි අල්ලන්නේ නැහැ කිව්වා. ඒක මං කො මං චෙක් අස්සම් කරන විතරයි කිව්වා. ඒක ඔක්කොම කරන්නේ අර මේ ඉන්න තමන් මේ ලේකම්වරු කරන්නේ. මේ තෙල් ගහන්නේ කාඩ් එකෙන්. එතකොට හරිනේ සල්ලි අල්ලන්නේ නෑනේ. ඒ නිසා එහෙම මෝඩ හාමුදුරුවෝ ලංකාවෙත් ඉන්නෝ, ඉන්දියාවෙත් ඒ වගේ අය ඉන්නෝ. මේ ඉතින් මේ මට දවසක් කිව්වහම මේ මං කිව්ව මහත්තයා මාත් සල්ලි අල්ලන්නේ නෑ හැබැයි පරිහරණය කරනවා කියලා. මං අල්ලන්නේ මෙහෙන් ගත්තා හරෙන් ලයිට් බිලට දුන්නා, මෙහෙන් ගත්තා හරෙන් තෙල් ගහන්න දුන්නා, එච්චරයි. පරිහරණය කරනවා අල්ලන්නේ නෑ කියලා. ඉතින් ඒ නිසා මේක මානසික ක්‍රියාවලිය. මානසික සබඳතාව හරම අන්ධ භක්තික ක්‍රියාකාරකම් වලට යා යුතු නැහැ. එවැනි උගුල් වලට අපි රැවටෙන්න ඕනත් නැහැ. මම දන්න කෙනෙකුට එයාත් සල්ලි අල්ලන්නේ මේ සල්ලි තියෙන ලොකු ටංග පෙට්ටියක් තියෙනවා, ඒකට ඉබ්බ දානවා විතරයි ඒ හාමුදුරුවෝ. සල්ලි ගාට හරි උමනා වුණාම අර අතෙන් ගිහිල්ලා ඉබ්බ ඇරලා පෙට්ටිය අරලා දෙනවා ආගන්න. කතරපතේ ආයි ඉබ්බ දාලා යතරා යනවා. එතකොට සල්ලි අල්ලන්නේ නැද්ද මං අහන්නේ? කියන්නේ සල්ලි අල්ලන්නේ නැහැ කියලා. ඉතින් මං හිතුවා ඊට වඩා හොඳයි කටරඬුව පාවිච්චි කරලා. එහම අල්ලලා දෙනවා ගෑරෙන. ඒ නිසා මේ හරි අපූර්වය අපිට ඒ විදිහට මුණ ගැහෙනවා. ඊළඟට සමහර අය සෙරප්පු දාන්න නැති අය ඉන්නු කාර්කේ යන්නේ සෙරප්පු දාන්න. ඉතින් ඕන්නේ නැහැ සෙරප්පු මොකද? ඒ නිසා එවැනි දේවල් සිල්වත්කම් හරි ශ්‍රේෂ්ඨ දේවල් විදිහට හරි හිතුන කාලයක් මටත් තිබුණා. මමත් එහෙම කාලයක් සිටියා. දැන් බස් එකේ යන සල්ලි අල්ලන්නේ අර කාඩ හරි කියලා ටිකට් පොතක් කිල්ලගෙන ඒ සම්ලේ ටිකට් පොතෙන් තමයි යන්නේ. ඉතින් මහා මෝඩ වැඩන්නේ ටිකට් පොතේ තියෙන රුපියල් 2යි 5යි 10යි 50යි කියලා ටිකට් වෙන් කළා. එතකොට සල්ලි කොලේ තියෙන්නේ මේක 50යි 100යි 1000යි කියලා වෙනම කොලේක. ඉතින් අර කොලේ පාවිච්චි කරන්නේ මේ කොලේ පාවිච්චි කරනවා. මේ කොලේ තියෙන්නේ අගයක් අර කොලේ තියෙන්නේ අගයක්. ඉතින් අපිට තේරෙනවා මහා මෝඩ වැඩ අපි කරලා තියෙන්නේ කියලා. ඒ කිසි තේරුමක් නැති වැඩ. හොඳයි. දැන් මේක අපි ධර්මානුකූලව ගැඹුරින් විග්‍රහ කරමු. අපි ළඟ තියෙන මේ සියලුම දුක්ඛ දෝමනස්යන්ට හේතුකාරක වෙන ප්‍රධාන සිද්ධාන්තය තමයි මෙසේ නොවේවා මෙසේ වේවා. මෙසේ නොවේවා මෙසේ වේවා. ඔබේ හැම ජීවිතයේ තියෙන කාරණයක් හොඳට බලන්න මනසට කිමිදිලා. ඔබේ ජීවිතයේ තියෙන තීරණයක් මෙසේ විය යුතුයි මෙසේ නොවිය යුතුයි කියලා. එතකොට ඔබ අහන්න ඔබේ මනසෙන් ඔබ මෙසේ නොවේවා මෙසේ වේවා කියලා කියනවා. ඔබට අයිති දේ මොනවද? ඔබට අයිති දෙයක් නේ ඔබ කියන්න ඕන. මෙසේ වේවා මෙසේ නොවේවා කියලා තීන්දුවක් තීරණයක් ගන්න ඕන ඔබට අයිති දෙයක්. දැන් ඔබට ඉඩමක් අයිති නම් ඒ ඉඩම තුල අපිට කියන්න පුළුවන් මේ ආකාරයේ නිවසක් සෑදෙන්න ඕන, මේ ආකාරයේ නිවසක් එපා මට කියන්න පුළුවන්. මේ විදිහේ වර්ණයක් ගන්න ඕන, මේ විදිහේ වර්ණයක් ගන්න එපා කියලා කියන්න පුළුවන්. ඒක මොකද? මගේ ඉදම මගේ නිවස නිසා සම්මුතිය. එතකොට පරමාර්ථයට යනකොට තියෙනවද මේ මගේ ඉදමක්, මගේ ශරීරයක්, මගේ දෙයක් කියලා දෙයක් හොයාගන්න පුළුවන්ද? බැහැ. එතකොට මනසට අහන්න ඕන ඔබ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා තීරණයක් කරන්න ඔබ කවුද උතන? ඔබට අයිති මොනවාද? ඔය තීරකයා කවුරුන්ද? ඔය තීරකයාට අයිති කුමක්ද කියලා බලන්න ඕන. බලනකොට මොකක්ද දෙන තීන්දුව? තීරණය. මට අයිති කිසිවක් නෑ. මට අයිති කිසිවක් නෑ. එහෙනම් ඔබ ඇයි තීරකෙක් බවට පත් වෙන්නේ? අන්න අවිද්‍යා පත්‍ය සංකාරා. අවිජ්ජා පත්‍ය සංකාරා. මේක තමයි ලෝක ජීවිතේ හැටි. සියංගිසි සිහියක් තුල සංකල්පයක් තුල තමයි සුඛ වේදනා විඳින්නේ, දුක්ඛ වේදනා විඳින්නේ මිනිස්සු. සංකල්පයක් තුලම පිහිටා පව කරනවා, සංකල්පයක්ම තුල පිහිටා පින් කරනවා, සංකල්පයක්ම තුල ඉපදෙනව, සංකල්පයක්ම තුල ජීවත් වෙනව, සංකල්පයක්ම තුල මිය යනව. නැති දෙයක් ඇතයි කියලා ගන්නා වූ ඒ සතිය තුල වේගයක් හැදෙනවා. ඒ වේගය තුල සසරක් හැදෙනවා. ඒ සසර තුල ගමන් කරනවා. එම් මේකේ සත්වයේ කුජලයක් නැද්ද? නැහනේ. මේකේ සත්වයේ කුජලයක් නැද්ද? ඉන්නවද නැද්ද? ඈ ඉන්නව නැහැ. ඉන්නව නැහැ. සත්වයේ කුජලයක් ඉන්නවද නැද්ද? හ්ම්. සමහර අයට සිහියක් තියෙනවා, සත්වේ පුජ්‍යලේ ඉන්නවා. සමහර අයද සිහියක් තියනවා මේකේ සත්වේ පුජ්‍යලේ නැහැ. නැහැ, එතකොට මොන සිහියද? හරි, ඔතන වැරද්ද. සත්වේ පුජ්‍යලේක් ඉන්නවා කියන එකවත් සත්වේ පුජ්‍යලේක් නැහැ කියන එකවත් නෙමෙයි. ඔතන වැරද්ද සිහිය. සිහිය කියන එක ඉමස්මින් අසති ඉදං නොහෝති. අන්න අසතිය තිබුණා නම් සිහිය කියන එක නිරුද්ධ වුණා නම් ඔබට මෙතන සත්වේ පුජ්‍යලේක් ඉන්නවා කියන දර්ශනේ ඉන්නෙත් නැහැ. සත්වේ පුජ්‍යලෙක් නැහැ කියන දර්ශනේ ඉන්නෙත් නැහැ. ඔය ලොකු දෙයක් බොහෝ අමාරුවෙන් ගලපලා කිව්වේ. අමාරු නැහැ, ඒක බොහොම ලස්සනට ආවා. ඒක ඔබේ පිනට ආවේ. පැහැදිලි නේද? දැන් මෙතන තියෙන්නේ සත්වේ පුජ්‍යලෙක් ඉන්නවයි කියන එකක් නෙමේ වැරද්ද. සත්වේ පුජ්‍යලෙක් නැහැ කියන එකක් නෙමේ වැරද්ද. මොකද වැරද්ද? සිහිය. සිහිය කියන එක මම මගේ ආත්මය කියලා සිහිය ගත්තට පස්සේ එයාට ඉන්නවා කියලා පේනෝ නැහැ කියලා පේනෝ, හොඳයි කියලා පේනෝ නරකයි කියලා පේනෝ, මෙසේ වේවා කියලා පේනෝ මෙසේ නොවේවා කියලා පේනෝ, මේ මමයි කියලා පේනෝ අර ඉන්නේ අන් අය කියලා පේනෝ, මේ මට අයිති දෙයක් කියලා පේනවා, මේ අන් අයට අයිති දෙයක් කියලා පේනවා. කොමකින්ද පේන්නේ? සතියෙන්. සතියෙන් පේන්නේ. සම්මා සති වුණා නම් හරි. සම්මා සති කියලා කියන්නේ මොකද්ද? යහපත් දැක්ම නෙමෙයි. යහපත් හෝ අයහපත් හෝ දැක්මක් නැති කියන එකයි සම්මා සති. යහපත් සිහිය කියන එක නෙමෙයි. යහපත් සිහිය කියන එක නෙමෙයි සම්මා සති කියලා කියන්නේ. යහපත් කියලා සිහියක්වත් අයහපත් කියලා සිහියක්වත් මෙසේ වේවා කියලා සිහියක්වත් මෙසේ නොවේවා කියලා සිහියක්වත් එතන නැති නිසා තමයි සමනය වූ සිහිය ඇති. ඒ කියන්නේ අසතිය එතන තියෙන්නේ. ඔබ අසතියෙන් ඉන්න කැමති නැද්ද? අසතිය විතර ලෝකේ සුන්දර දෙයක් මේ ලෝකේ තවත් නැහැ. දැන් ඔබ සාමාන්‍යයෙන් ඔය සිහිය නැහැ කියලා ආමන්ත්‍රණය කරන්නේ සිහිය නැති වෙලා, සිහිය නැති වුණාට නෙමෙයි. සිහිය සමහර වෙලාවල් වලට ව්‍යාකූල වුණාම, සිහියවල් ගොඩක් එකට බැටළුනහම, රාජකාරි වැඩි වුණහම, එතකොට සිහිය ව්‍යාකූල වුණහම අපි කියනවා සිහිය නැහැ කියලා. අතවසේ මෙතන සිහිය නැති වෙලා නෙමෙයි තියෙන්නේ, සිහිය ව්‍යාකූල වෙලා තියෙන්නේ. ඊට පස්සේ නිර්වන්දනේ වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒ සිහිය නැති වෙන්නේ කාය විඥානයේ පමණයි. නිර්වන්දනේ කළාම වෛද්‍යවරේ සිහිය නැති වෙන්නේ කාය විඥානයේ සිහිය පමණයි. ඊට පස්සේ නිදාගත්තට පස්සේ කාය විඥානයේ සිහිය අවම කළා. අර නිර්වෙන්දර සිහියක් විතර මේ වෙන්නේ නැහැ. කාය විඥානයේ සම්පූර්ණ දොරටු ඇසෙනවා. ඇස කන නාසය දිව ශරීරය කියන ටිකේ දොරටු ටික ඇහිලා ගිහිල්ලා එයා විවේක ගන්නවා. සම්බන්ධතාවයක් සහිතව ඒත් නැවත නැවත ගිහිල්ලා අර තැම්පත් වෙච්ච අධ්‍යාත්මික මනස නැවතත් උඩට එනවා. මොකක් හරි හේතුවක් හරි සංඥාවක් හරි තමන් ඔළුවට දීලා තිබුණොත් නැවත මතුවලා එනවා. දැන් හොඳට බලන්න, ওই මනසට කියලා නින්දට ගියොත් එහෙම මට උදෑසන 3ට අවදි වෙන්න ඕන කියලා 3ට අවදි වෙනවා. එහෙනම් ජීවිතේ ඔබට ගොඩාක් දේවල් සාර්ථක කරගන්න පුළුවන් ඔය හිතට කිව්වහම. ඔය හිතට කියන්න මට මේ වගේ ගයක් හදාගන්න ඕන කියලා. මට මේ වගේ කාර් එකක් ගන්න ඕන කියලා කියන්න. මට ඉන්දියාවට යන්න ඕන කියලා කියන්න. මට මේ වැඩ කරගන්න ඕන කියලා කියන්න. කමන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දුන්නනේ හිතට. මොකද්ද දුන්නේ? මාරේ අනගහනවා පිරුණම් පාන. දැන් ඔබගේ ඉලක්කය සම්පූර්ණයි. මොකද්ද තිබ්බේ ඉලක්කය? මම බුද්ධත්වයට පත් වෙනවා කියන ඉලක්කය. මාරේ කතා කරනවා දැන් ඉතින් සම්පූර්ණයිනේ, දැන් ඉතින් පිරුණම් පාන. කවුද මේ මනසමයි හදාගලහම බුදුරජාණන් වහන්සේ නැවත උත්ථාන කර්මයක් නැගී සිටින අදහසක් එල්ල කරනවා. මොකද්ද කියන්නේ? මට දැම්ම බෑ, මගේ ශරීර සෞඛ්‍ය හොඳට තියෙනවා, මට ශ්‍රාවකයෝ බිහි වෙලා, ශ්‍රාවකයන්ගේ ශ්‍රාවකයෝ බිහි වෙලා, ඒ ශ්‍රාවකයෝ ශ්‍රාවකයෝ බිහි කරලා මේ ශාසනේ පවතිනවා දැකලා තමයි මම පිරුණම් පාන්නේ කිව්වා. එතකොට බුදු කෙනෙකුටත් අදිෂ්ඨාන දැයි බුදුරජාණන් වහන්සේගේ පැත්තෙන් බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා. ඒ ඔබටත් අරව නැත්තම් ඕනේ කියලා හිතෙනවනේ, නිවසක් නැති කෙනෙකුට ඉතින් නිවසක් ගැන හිතීම වරදක් තියෙනවද? ඈ, වාහනයක් නැති කෙනෙක් වාහනයක් ගැන හිතීම වරදක් තියෙනවද? ඒක හිත ඇතුළට අදිෂ්ඨානයක් වශයෙන් ලබා දෙන්නේ. එතකොට හිත මොකද කරන්නේ? ඒ විදිහට අවදි කරවනු. ඒ දේ ඇති කරගන්නට තමන්ගේ වටපිටාව සකසලා දෙනෝ මේ සිත. ඔබට ඒ වගේම තමයි මේ ධර්මඥානය ඇති කර ගැනීම වුණත් මම මේ ධර්මය මේ වසර ඇතුළතදී මම අවබෝධ කර ගන්න ඕන. ප්‍රත්‍යක්ෂ කර ගන්න ඕන. මේ තුන් මාසෙ ඇතුළතදී මම ප්‍රත්‍යක්ෂ කර ගන්න ඕන. එතකොට මාරය ඇවිල්ලා අහනවා, "ඇයි ඔබ ඉක්මන් වෙන්නේ? තා වයස තියෙනවා, තා කල් තියෙනවා. චර දුකක් නෑ නේද? මොකටද කියලා අහයි." අන්න එතෙන්දී ඉතින් පිළිතුරු දෙන්න Tamanට හැකියාව තියෙන්න ඕන. කල් තිබුණට මේකයි වැඩේ. ඈ මේ දෙන දුක් නැති වුණාට මේ වර්තමානයේ මාරය අනාගත දුක් නැත්තේ නෑනේ කියලා කියන්න ඕන. අනාගත දුකුත් නෑ කියලා පෙනුනත් සාංසාරික දුක් නැත්තේ නෑනේ කියලා කියන්න ඕන. එතකොට මාරය නිහඬ කරන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි ඉස්සරහට එන බොරු කියාගෙන මිනිස්සේ ඔහු බොරු කියාගෙන එන දේ අපිට නිහඬ කරන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි කඩේට ගියාම අපි රවට්ටලා බාන්නයක් විකුණලා දෙන්න හදනකොට අපි ඥානවන්තෝ ඒක ගැන දන්නවනම් අපි කරුණු පැහැදිලි කරලා දෙනකොට එයාට ඉබේටම පිළිගන්න සිද්ධ වෙනවා. මේ ඔහු පැහැදිලි කරන බාන්නේ නෙමෙයි, මේ තියෙන්නේ වෙන දෙයක්, ඔබ මේ රවට්ටන්න හදන්නේ නේද කියලා අහනකොට උන්ට කටගොඩින් hina වෙලා ඒක පැත්තකින් තියෙනවා. ඒ වගේ තමයි මාරයත්. මාරයත් එහෙමයි. එහෙනම් Tamanta මේ සිහිය කියන දේ ඒ විදිහට මනස කියන දේ විදිහට ප්‍රයෝජන ගන්න පුළුවන්. මේ පෙන්වලා දෙන්නේ පරමාර්ථයක්. මේක ඥාන දර්ශනයක්. යදහා පඤ්ඤාය පස්සති. මෙතෙන්දී අතහරින්න තියෙන්නේ අර දේ හෝ මේ දේ හෝ එක් දෙයක් හෝ සමූහයක් හෝ කරුණු නොවේ. මෙතෙන්දී අතහරින්න තියෙන්නේ ක්‍රියාව. දැන් අතහරින්න කියලා කිව්වොත් ඒක ක්‍රියාවක් බවට පත් වෙනවා. ක්‍රියාව අතහැරීම ක්‍රියාවක්ද? දැන් මම ඔබට කිව්වොත් මෙහි ඉඳලා නුවරට යන්න ක්‍රියාවක්, කතරගමට යන්න ක්‍රියාවක්, නිහඬව ඉන්න ක්‍රියාවක්, කතා කරන්න ක්‍රියාවක්, ප්‍රශ්න අහන්න ක්‍රියාවක්, මේ ආකාරයේ යම් කිසි මෙනෙහි කිරීමක් හෝ භාවනාවක් කරන්න ක්‍රියාවක්. එතකොට පුජ්‍යලත්වයක් තියෙන්න ඕන, යම් කිසි සිද්ධාන්තයක් කාරණයක් තියෙන්න ඕන, ඒ කරා ගමන් කිරීමට දිශාවක් තියෙන්න ඕන, ඒ දිශාව තුළ සුඛ දුක්ඛ උපේක්ෂා වේදනාවක් තියෙන්න ඕන. ඒ ඔස්සේ ක්‍රියාව බැවෙනවා. දැන් අපි ඔබට කියන්නේ මේ දේ කරන්න කියලා නෙමෙයි. මොකද්ද කියන්නේ? ක්‍රියාව නතර කරන්න. ඒක සම්බුද්ධ වචනේ කියවෙන්නේ කම්ම නිරෝධාය සංවත්තති. කර්ම නිරෝධ කරන්න. කර්ම කියන්නේ ක්‍රියාව. කම්ම නිරෝධාය සංවත්තති. එතකොට මනසේ කර්ම නිරෝධ කිරීම ක්‍රියාවක්ද? කර්ම නිරෝධ කිරීම ක්‍රියාවක්ද කියලා මම අහන්නේ. හොඳයි, ඒ ගැන බොහොම ගැඹුරින් පරීක්ෂණය කරලා අවබෝධාත්මකව තමයි යමක් ඇති කරගන්න බලන සුළු මොහොතක් ඒ ධර්ම කාරණේ ගැන හිතලා ඔබට මේ ක්‍රියාව කරන්න නෙමෙයි මම දෙන්නේ, මේ දේ අතහරින්න කියලා නෙමෙයි මා කියන්නේ, ක්‍රියාව නතර කරන්න. ඇයි ක්‍රියාව නතර කරන්න කියලා අපිට කියන්න උවමනා වෙන්නේ? තවත් ක්‍රියාවලියකට ඔබ වැටෙන්න ඉඩ නොතබා කියන්න උවමනා නිසා තමයි අපි කියන්නේ ක්‍රියාව නතර කරන්න කියලා. ක්‍රියාව නතර කිරීම ක්‍රියාවක්ද කියන කාරණේ මුල් කරගෙන ඒ ඔස්සේ ධර්ම කාරණේ තියෙන සාරය තේරුම් ගන්න ප්‍රඥාවෙන් ටික වෙලාවක් නිහඬව ඒ ධර්ම මානසිකාරයේ යෙදෙන්න. හොඳයි, ඒ කාරණේ පිළිබඳව ටික වෙලාවක් තමා විසින්ම අවබෝධය කරගැනීමේ සහායක යෙදෙනවා. ඒක තමයි වැදගත්. දැනුම කියන එක වැදගත් නැහැ. ප්‍රත්‍යක්ෂ වෙන දේ තමන් විඳින දේ තමයි වැදගත්. ඒ නිසා ප්‍රත්‍යක්ෂව සොයාගෙන යෑම තාම ඥානාන්විත ක්‍රියාවලියක් බවට පත් වෙනවා. ක්‍රියාව නතර කරන්න ක්‍රියාවෙන් තොරව කොහොමද ඒ දේ කරන්නේ? ක්‍රියාව නතර කිරීම ක්‍රියාවක් බවට පත් වෙන්නේ නැහැ. දැන් ඔබ ඔය විදිහට පුටුවක වාඩි වෙලා ඉන්න විට අපි ඔබට නැගිටින්න කියලා කිව්වොත් එහෙම එක ක්‍රියාවක් බවට පත් වෙනවා. අත්සවන්න කිව්වොත් ක්‍රියාවක් බවට පත් වෙනවා. නමුත් ක්‍රියාව නතර කරන්න කිව්වොත් එහෙම අපි කායික වශයෙන් මොකද කරන්න තියෙන්නේ? ඉන්න තැන ඉන්න ඉරියව්වෙන් ඉන්න විදියටම ඉන්නවා. එතකොට තවත් ක්‍රියාවකට යන්නේ නැහැ. හැබැයි අපි මේ ඉන්නේ ක්‍රියාවකන. එතකොට ඉන්න ඉරියව්වෙන් ඉන්න විදියටම හිටියහම එතකොට ක්‍රියාවකනේ. දැන් වාඩි වෙලා ඉන්නවා කියන්නේ ක්‍රියාවක්. තේරණනේ? අන්න ඒ නිසා තමයි ලුවට සමාන සාපේක්ෂිත ධර්මයකින් මේක කියලා දෙන්න බෑ කියන්නේ. දැන් බලන්න මම උදාහරණයක් ගන්න බැලුවා මේ වටපිටාවෙන් ක්‍රියාවකින් එතෙන්ින් ඒ උදාහරණේ ගන්න බෑ. ඒකට හේතුව මනුස්ස ජීවිතයේ තියෙන හැම ඉරියව්වක්ම ක්‍රියාවක්. දැන් ආනන්ද මහරහතන් වහන්සේ රහත් වෙන්නේ සතර ඉරියව්වෙන්ම තොරව. ඇත්ත වශයෙන්ම ඕනම රහතන් වහන්සේ කෙනෙක් රහත් වෙන්නේ සතර ඉරියව්වෙන්ම තොරව. රහතන් වහන්සේගේ ජීවිතයේ ඉරියව් පැවැත්වීමක් නැහැ. ඉරියව්වක ජීවත් වෙන්නේ පුතජන භාවයේ ඉන්න අය. ඉරියව්වෙන් නිදහස් වෙනවා, ඒ ධර්ම ලෝකෝත්තර ධර්ම අවබෝධයට පත් වෙනවත් සමගම ඉරියව්වක් නැතු වෙනවා. හැයි ඉතින් ඉරියව්වක ඉන්නේ මමනේ. මම වාඩි වෙලා සිටිමි, මම ඇවිදිමි, මම කතා කරමි, දාන වළඳමි, ආහාර අනුභව කරමි කියලා නේ කියන්නේ වෙන්නේ. ඉරියව්වක් නැති වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කිසිම ඉරියව්වක වැඩ ඉන්නේ නැහැ. වහන්සේ වඩින්නෙත් නැහැ, වැඩ ඉන්නෙත් නැහැ තියෙනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් නැති කරන්න බෑ බෝම්බ ගහලා. බුද්ධගයාවට එහෙම බෝම්බ ගහලා තියෙන්නේ ඒ මිත්‍යා දෘෂ්ටික මිනිස්සුන්ට ඒක හිතෙනවා එහෙම විනාශ කරන්න පුළුවන් කියලා. අර පිස්සු බල්ලන්ට ලේ පාටට බේනවා කියන්නේ මේ මිනිස්සු. අනික සත්තු ලේ පාටට බේනවලු ගිහිලා හපනවලු එතකොට. ඒ වගේ බුදුරජාණන් වහන්සේ ගැන වැරදි අවබෝධයක් ඇති වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ විනාශ කරන්න බෑ මේ සතර මහා භූතයන්ට. ඇයි? බුදුරජාණන් වහන්සේ සතර මහා ධාතු නික්මවපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේ ඉන්න තැන හොයන්න බෑ ඔය බෝම්බකාරයන්ට. ඒගොල්ලන්ට පේන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේට බෝම්බ ගැහුවයි කියලා කියන්න බෑ. ඉන්දියාවේ පුරාවස්තුක ඉදිකිරීමකට බෝම්බ ගහලා. ඉතිහාසයේ පුරාවස්තුවක් හැටියට තියෙන දේ බෝම්බ ගහලා. බුදු කෙනෙක් ඉන්දියාවවත් ලංකාවවත් ලෝක වෙන රටකවත් පහළ වෙන්නේ නැහැ. බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේම නැහැ. බුදු කෙනෙක් පහළ වෙන්නේ ලෝකෝත්තර. ලෝකයෙන් එතර බුදු වෙන්නේ බුදු කෙනෙක්. ලෝකේ තුල බුදු වෙන්නේ නැහැ. නමුත් අපිට පේනවා ඉන්දියාවේ බුදු වෙච්ච බුදු කෙනෙක්, ඇවිදින බුදු කෙනෙක්, දාන වළඳන බුදු කෙනෙක්, සැතපෙන බුදු කෙනෙක් නේද? දතක් තිබුණු බුදු කෙනෙක්, හක්කක් තිබුණු බුදු කෙනෙක්, නලාට ධාතුව කියන නලලක් තිබිච්ච බුදු කෙනෙක් පේන. බුදු කෙනෙකුට නලලක් නැහැ. දතුත් නැහැ. බුදුහාමුදුරන දත් නැහැ. මම දතයි, දතමමයි, මගේ දතේ කියලා හිතන්නේ අපි ඉන්නේ මේ ඉන්න දත්කාරයනේ. නේද? මගේ ගැටේ දත් නැහැ, මගේ ගැටේ දත් තියෙනවා කියලා හිතන්නේ නේද? බුදුහාමුදුරන දත් නැහැ. මම මේ කතා කරන්නේ ධර්මකායේ බුදුරජාණන් වහන්සේ ගැන. ඒ පාරිභෝගික ශරීරය ගැන එහෙම නෙමෙයි. ඒවා අපි පාරිභෝගික වස්තුන්, ඒ වගේම මේ ශරීර ධාතුන් වෙනම සතියකින් වෙනම ඥානයකින් අපි වන්දනා කරන්න ඕන, කරු කරන්න ඕන. කණුවක් හරි තිබුණොත් බුදුහාමුදුර වැඩ හිටපු තැනක් කියලා ඒකට අපි කරු කරන්න ඕන. ඒක සම්මුතිය. මේ කතා කරේ ධර්මකාය පිළිබඳව. ධර්මකායට යනකොට බුදුහාමුදුර අප්පටිම කියන ගුණයට පත් වෙනවා. අප්පටිමයි කියන්නේ ෆොටෝ ගහන්න බෑ. ප්‍රතිමාවක් තියෙන්න බෑ නේද? රූපයක් තියෙන්න ඕන පින්තූරයක් ගන්න. එතකොට බුදුරජාණන් වහන්සේව පින්තූරයකට අරන් ඉන්න බෑ. ෆොටෝ ගහලා අරන් යන්න බෑ. අප්පටිම බුදුහාමුදුරු. ඉතින් වක්කලේ බුදුහාමුදුරු පේන්නේ නැහැ කිව්වොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඉස්සරහා වාඩි වෙලා ඉන්න වක්කලීට මොකද්ද කියන්නේ? ඔබට බුදුහාමුදුරු පේන්නේ නැහැ. ඔබ ධර්මයේ දකින කොටයි ඔබට බුදුහාමුදුරු පේන්නේ. එහෙනම් ඔබ ඈත් බුදුහාමුදුරුවන්ගේ පිළිරුව තාම දැකලා නැහැ. බුදුහාමුදුරන්ගේ පිළිරුව ලස්සන බුදුහාමුදුරු තාම දැකලා නැහැ. ඔය දකින්නේ මොනවද? ඔය කලා ශිල්පියා අතින් මොනව හරි හැඩයක් නිර්මාණය වෙනවා. එක එක කලාකරුවගේ බුදු පිළිම එක එක විදියයි. සමහර ඒවා ලස්සනයි, සමහර ඒවා එච්චර ප්‍රියමනාප විදියට හදන්නේ නැහැ. තායිලන්ත බුදුරුව එක වගේක්, චීන බුදුරුව තවත් විදියක්, ලාංකික බුදුරුව තවත් විදියක්. එහෙනම් ඔබ බුදුහාමුදුරන්ගේ පිළිරුව තාම දැකලා නැහැ. තාමත් ඔය එක එක කලාකරුවන්ගේ හැඩ තමයි දැකලා තියෙන්නේ. සමහර පිළිරුව වලට එනවා මේ ඒක ඉබේට එන්නේ ඒ කලාකරුවගේ මූණ හැටි එනවා. එහෙම එකක් තියෙනවා. ඒ නිසා මේ තාම බුදුහාමුදුරු දැකලා නැහැ. තම බුදුහාමුදුරු දකින්න උත්සාහ කරන්න ඕන. පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ ඥායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේකේ මේ ධර්මණියය පැහැදිලි වෙන්නේ ප්‍රඥාවන්තයන්ට, නුවණැත්තන්ට. කියන්නේ ගවේෂණ බුද්ධියක් තියෙන්න ඕන. ඊ හි පාරක් වගේ වේගෙන් සියල්ලම පසු කරගෙන යන්න පුළුවන් නුවණක්. තේරුණානේ? ඔය මිලිඳු රජුරෝ නාගසේන මහරහතන් වහන්සේට ආරාධනා කළා තමන් එක්ක සාකච්ඡා කරන්න, තර්ක කරන්න එන්න කියලා. ගිහිල්ලා පාත්‍රයක්, වතුර පිරුණු පාත්‍රයක් අරන් ගියේ. සුබ ලකුණක්නේ. වතුර පිරුණු පාත්‍රයක් අරන් ගිහිල්ලා තමයි ආරාධනා කරේ. ඒ කියන්නේ මිලිඳු රජුරෝ පෙන්වන්න හැදී මොකද්ද නාගසේන මහරහතන් වහන්සේට? මම පිරුණු මිනිස්සෙක්, පරිණත කෙනෙක් කියලා පෙන්වන්න මෙහෙම පාත්‍රෙත් අරගෙන ගිහිල්ලා, වතුර පාත්‍රෙත් අරන් ගිහිල්ලා තමයි ආරාධනා කළේ. අර හිස් අතින් යන්න හොඳ නැහැ කියන සුබ නිමිත්තක් කර කොහොමද තියන්නේ? අර වතුර කලයක් අරන් යන ස්වභාවිකුත් ඉස්සරහට තියෙන්නේ ඒකයි, පිරුණු ස්වභාවයේ සංකේතය. එතකොට නාගසේන මහරහතන් වහන්සේ මොකද කළේ? නාගසේන මහරහතන් වහන්සේ මොකද කරේ? දැන් අටපිරිකරේ තියෙන නිදි කට්ටේ දවසල භික්ෂුන් වහන්සේලාගේ ළඟ නිතරම ඉදි කට්ටයි නූල් බෝලකෝයි තියෙන මොකද? සිවුරක් ඉරුණොත් මහ ගැනීම සඳහා. නාගසේන මහරහතන් වහන්සේ මොකද කරේ? අර වතුර පාත්‍රයේද තවන්ගේ ඉදි කට්ට අරගෙන මෙහෙම දැම්මා. යව කොහොමද බුද්ධිමය සාකච්ඡාව? කතා නොකර පඬිවරු බුද්ධිමේ සටන තියෙන විදිය. එයා වතුර පාත්‍රයක් කිව්ව මම පරිණත කුජලයේ කියලා වෙන්නන්න. ඔබේ තියෙන ඔබේ බුද්ධියේ තියෙන ගැඹුරටම මම කිඳා යනවා කියලා ඉදිකටක් දැම්මා ඒකට. වැඩි දෙයක් කළේ නැහැ. ඉදිකටක් දාලා යවුවා. තව රජතුමාණන් දැනගත්ත මං ඉවරයි කියලා. ඒ කියන්නේ ආගේ පිරුණු පාත්‍රේ අතුලටම ගිහිල්ලා ඉදිකට නතර වෙන්නේ. තේරෙනවනේ? උන්දී කොටසකට නෙවෙයි. අන්න ඒ වගේ බුද්ධිමතුන්ගේ දහමක් ඔබට පුළුවන්. ඔබ නිතර අහන්න, නුවණින් අහන්න, උනන්දුයෙන් අහන්න, ඕනකමින් අහන්න, ගවේෂණාත්මකව, පරේෂණාත්මකව අහන්න. මේක පිළිගන්න එපා. සත්‍යයට ඉඩ දීලා අහන්න, ඔබටම ප්‍රත්‍යක්ෂ වෙන විදියට අහන්න, පැහැදෙන්න එපා. මේක කිසියම් යැදීමක්, යාඥාවක්, කුඩිවැල්, පෙරහැරවල්, අලි ඇත්තු, හොඬවැලවල් මොකක්වත් ඕනේ නැහැ. මේක සම්පූර්ණ තියෙන බුද්ධිමේ මෙහෙවි. ඥානිකුත් දේවල් කරන්නනේ ඔය හැම වීදමක් ඕන කරන්නේ. මේක ප්‍රඥාවන්තයන්ගේ ධර්ම. ධනවතුන්ගේ ධර්ම නෙවෙයි. දාන පතින්ගේ ධර්මක් නෙවෙයි මේක, ප්‍රඥාවන්තයන්ගේ ධර්ම. ප්‍රඥාව තියෙන්නම ඕන. ඒ නිසා ප්‍රඥාවෙන් තමන්ගේ බුද්ධිමය මෙහෙවීම සිදු කරලා මේ දේ අවබෝධ කරගන්න මහන්සි වෙන්න. මනුස්සත්ත පටිලාභෝ දුර්ලභෝ. මිනිහෙක් වෙලා උපදින්න හම්බෙන්නේ සසර කලාතුරකින්. ඒ ඉපදුනත්, බෞද්ධයෙක් වෙලා ඉපදුනත් සද්ධර්මය අහන්න ලැබෙන්නේ තාම කලාතුරකින්. සද්ධර්මය තිබුණත් ඊට අවකාශය ලැබෙන්නේ තාම කලාතුරකින්. ඒ සද්ධර්මය අවබෝධ කරගන්න ලැබෙන්නේ මේ විශ්වයේ තාම කලාතුරකින්. අනිත් සියලුම සත්වයෝ වලාකුළු වගේ මේ අත සසර ගහගෙන යද්දි, හංසෙක් වගේ ඉලක්කයට පියාඹින්න පුළුවන් ගුණයක් ඇති වෙනවා. සද්ධර්ම අවබෝධ කරගත්ත නැත්තාට. බෝසත්ත්වරු කියන්නේ ඒක. ඒ ඇත්තන්ට නිකන් බොරුවට අපි බෝධිසත්ත්වරු කියලා ලේබල් ගහගෙන හරියන්නේ නැහැ. සම්මාදිට්ඨියටපත් වෙලා, ලෝකෝත්තර සම්මාදිට්ඨියටපත් වෙලා ඒ පළවෙනි ලෝකෝත්තර ඥාන දර්ශනයපත් වුණොත් පමණයි බෝසත්ත්වරයෙක් වෙන්නේ. බෝසත්ත්වරයෙක් කියන්නේ තමන් කැමති දිහාවට. දැන් අපේ සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේත් පස් මහ බැලුම් බලලා ආවෙනි. ඒ ඉබේට ඇවිල්ලා ගහගෙන ඇවිල්ලා උපත ලැබල නැහැ. හැබැයි ඒ මිනිස්සුත් භාවයට ආවට පස්සේ අර දිව්‍ය ලෝකෙ තිබිච්ච ඔක්කොම මතකේව මේව නැතුව ගියා. ඊට පස්සේ සාමාන්‍ය පුජ්‍යලෙක් හැටියට ජීවත් වුණා. නමුත් ඒ කොච්චර වුණත් අර සංසාරික පුරුදු කරපු ගති යටින් මතුවෙනවා. ඒක වහන්න බෑ. ඒ යටින් එනවා. දැන් ඔය ඇත්තන්ගොත් සංසාරේ මොනවා හරි බණ ධර්ම අහලා යම් ප්‍රමාණයක් පුරුදු පුහුණු වෙලා තියෙනවා. ඒ පුරුදු පුහුණු කම් තමයි මෙතෙන්ට මේ ඇවිල්ලා තියෙන්නේ. මෙතන ඉඳලා තව දියුණු වෙන්න ඕන. මොනවද දියුණු කරගන්න තියෙන්නේ? ඔබට ওই නොතේරුණු කරුණු රාශියක් තිබුණා නේද? අන්න ඒව නැවත නැවත අහන්න. නැවත නැවත හඹා යන්න. නැවත නැවත මෙනෙහි කරන්න. නැවත නැවත ඒව තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. අපිට ওই කරුණක් ගැඹුරු කරුණක් අහුනාම අපි කරන්නේ මේ කැසට් රෙකෝඩර් එක නතර කරලා එතනම අපි නැවත අහද්දී සක්මන් කරමින් පුඩුවක වාඩි වෙලා ඉඳමින් අර ධර්ම කාරණය ගැන නුවණින් බලනවා. ඊට පස්සේ අපිට මතක් වෙනවා මේ කාරණේට වෙනත් ලබා දුන්නු වෙනත් තැනකදී ලබා දුන්නු උත්තරයක්. ඒ කාරණේ මොනවද කියලා බලනවා, පක්ෂපාතීව බලනවා, ඒ වගේම විරුද්ධව බලනෝ, මදහත්ව බලනෝ, පක්ෂව විපක්ෂව බලනෝ, මේ විදිහට බලන්න ඕන. ඇත්ත වශයෙන්ම පින්වතුනි මේ ඕනම තියෙන දෘෂ්ටියක කරුණුකාරණා බුද්ධියෙන් විනිවිද බලනකොට ඒ ඕනම දෙයක් අර හිරු එළියට හසු වෙන අයිස් කැටයක් මොන වගේ දිය වෙලා යනවද? අර ප්‍රශ්නේ කියන එක දිය වෙලා යනවා. මේ ප්‍රශ්නයක් කියලා කියන්නේ යම්කිසි ඝනත්වයක්, ගැටලුකාරී ස්වභාවයක්. ඒ ගැටලුකාරී ස්වභාවය කියන එක ද්‍රව බවට පත් වුණාට පස්සේ ගැටලුවක් නැහැ. ඒක වදින සද්දයක් ඇති වෙන්න දෙයක් නැහැ. දැන් අපි බෝතලයකට දාලා අයිස් කැටයක් සෙලවු, කටකට දාලා සද්දයක් ඇති වෙනවා. නමුත් හිරු එළියට නිරාවරණය වෙලා මේ තිබුණොත් එක වෙලාවක ඒක දී වෙලා ගියාට පස්සේ වෙන සද්දයක් නැහැ. කොච්චරද කියනවනම් මේ ප්‍රශ්න විසඳලා ඉවර වෙන්න ඕන මෙන්න මෙහෙම. මොන වගේද? කපුරු පෙත්තක් පිලිස්සුවා වගේ විසඳෙන්න ඕන. කපුරු පෙති පුච්චලා නැත්තම් කඩේ තියෙන අරංගිල පුච්චල බලන්න. මොකද්ද වෙන්නේ? ඈ මොකද්ද විශේෂත්වය කපුරු පෙත්ත පිච්චුවාම? ඈ ඈ මොකද්ද විශේෂත්වය? අන්න හරිය. අලු නෑ. අඟුරු නෑ, අලු නෑ. දර පිච්චොත් අඟුරු ඉතුරු වෙනවා, අලු ඉතුරු වෙනවා. මදුරු කොල්ලේ ගහරි අලු ඉතුරු වෙනවා. කපුරු පෙත්ත විශේෂත්වය තමයි අලු නෑ. අන්න ඒකයි මේ කපුරු පෙත්තක් පිච්චුවා වගේ මේ ප්‍රශ්න විසඳෙන්න ඕන කියලා කියන්නේ. ඒ කියන්නේ ඉතුරු නැතුව නිදහස් වෙන්න ඕන. ඉතුරු වෙන්න බෑ. අශේෂ විරාග නිරෝධෝ. එතකොට ඉතුරු කියන්නේ මොකද්ද? ඉතුරු කියන්නේ දෘෂ්ටිය. ඉතුරු කියන්නේ සතිය. ඉතුරු කියන්නේ සංකල්පය. ඉතුරු නැතුව විනාශ වුණා නම් හරි. එහෙමනම් ඒ කරුණ අවබෝධ කරගන්න ගැඹුරින් පින්තුන් මහන්සියෙන් කියන්නේ කාරණේ අපි මතක් කරනවා. හැමදෙනාටම ශ්‍රී සද්ධර්ම අවබෝධය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි, ත්‍රිවිධ සත්‍ය